नमस्कार वेवा बुद्धुर्वनट समदा बुद्धुहिमि शरण्यामि नमस्कार वेवा दम्रुवनट समदा सदखं शरण्यामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरण्यामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसारन शरण्यामि साधु साधु साधु पिंगमत दर्वनी अद श्री बुद्ध वर्ष दिदहस पंचीय हतलिस नववेनी පින්බර නව වසර ආරම්භ වෙලා අපි සියලු දෙනා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් හැටියටයි මේ අද රැස් වෙලා ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් වුණ කෙනෙකුට ලෝකෙ කවදාවත් වරදින්නේ නැහැ. ඒ ශ්‍රාවක දරුවන් ප්‍රඥාවෙන් බබලනවා. සිල්වත් කමින් සුවඳවත් වෙනවා. කරුණාවෙන් තිත් වෙනවා. වීරියෙන් දියුණු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් ශ්‍රාවකත්වයේ ලබා ගන්නේ හදවතින් අන් සියලු ආගම් වලින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය වෙනස් වෙන්නේ උන්නෝතනදී දැන් අපි දන්නු අනිත් ආගම් ඒ ආගම් වල සමහර විට කායික වදහිංසා කරනවා ඒ ආගමේ ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ සමහර ආගම්වල පුරුෂ නිමිත්ත චර්ම ඡේදනය කරනවා මහා වේදනාවකින් ශ්‍රාවකත්වයට පැමිණෙන්නේ සමහර ආගම්වල ශ්‍රාවකත්වයට පැමිණෙන්නේ වතුර බාල්දිවල ගිල්ලෝලා වතුර භාජනවල ගිල්ලෝලා අපිට ඒකක්වත් නැහැ අපි ශ්‍රාවකත්වයට පැමිණෙන්නේ ප්‍රඥාව පුබුදවාගෙන හදවතින් ප්‍රඥාව පුබදවාගෙන හදවතින් ශ්‍රාවකත්වයට පැමුණාට පස්සේ නෙළුම පිපෙනවා වගේ අපේ ජීවිතයේ ටික ටික ප්‍රඥාවෙන් එළිය වෙන්න පටන් ගන්නවා. දියස් හිඳුන වලක සිටිය කුඩා මාළුවෙක් මහා ජලාශයකට වැටුණා වගේ අපි නිදහසේ හිතන්න පටන් ගන්නවා. සාරවත් පොළවක සරු බීජයක් වැටිලා පැලවෙනවා වගේ ගෞතම බුදු සසුන තුල මුල් ඇදලා අපේ ජීවිතේ වැඩෙන්න පටන් ගන්නවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන්ට ලැබෙන ලාභය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් තමන්ගේ ජීවිතේ බලන්නේ බාහිර ලෝකෙන් පිහිට ඉල්ලන නෙවෙයි තමන්ගේ ජීවිතය තුළම දියුණු කර ගැනීමටයි අපි බුදුරජාණන් වහන්සේව සරණ යනවා බුදුරජාණන් වහන්සේව අපි සරණ යන්නේ මේ විදියටයි. බුදුරජාණන් වහන්සේගේ ගුණ එකිනෙක අපි විමසන්න පටන් ගන්නවා. ඒ ගුණ එකිනෙක විමසනකොට අපට ඒ ගුණ වැටහෙන්න පටන් ගන්නවා. අපි බුදුරජාණන් වහන්සේට අපේ හිතේ තිබෙන්නේ පැහැදීමක් මිස බයක් නෙවෙයි. උන්වහන්සේ කෝප වෙලා කාටවත් දඬුවම් කරලා නැහැ. උන්වහන්සේට අකීකරු වුණා කියලා කාටවත් ශාප කරලත් නැහැ. උන්වහන්සේගෙන් සමාව ගත්තේ නැහැ කියලා කාටවත් හිරිහැර කරලත් නැහැ. බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම පෙන්වලා දෙන්නේ ජීවිතයේ ඇත්ත තත්ත්වයමයි. උන්වහන්සේව උන්වහන්සේ හඳුන්වාගෙන තියෙනවා, මහණෙනි ලෝකේ යම් කිසි කෙනෙක් මහා කාරුණිකයි කියලා යම් කෙනෙකුට කියනවා නම් ඒ මටයි කියන්නේ කියලා උන්වහන්සේව හඳුන්වාගෙන තිබෙනවා. ඒ නිසා අපිට තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි බයක් නොවේ. අපිට තියෙන්නේ උන්වහන්සේ ගැන තැතිගැනීමක් නෙවෙයි. අපට දඬුවම් කරાવી, අපිට අච්චු දේවි, අපිට ශාප කරાવી කියලා බියක් අපිට නැහැ. උන්වහන්සේව අපි පිළිගන්නේ, අපි සරණ යන්නේ අපට යහපත් මාර්ගයේ පෙන්වා දෙන මාර්ගෝපදේශකයාණන් වහන්සේ හැටියටයි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අපට මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී මහණෙනි ඔබ මං වගේ කෙනෙක් වෙන්න කියලා කාටවත් දේශනා කළේ නැහැ. දේශනා කළේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, මහණෙනි යම් ශ්‍රාවක පුත්‍රෙක් ගිහි ජීවිතය අත්හැරලා පැවිදි වෙනවා නම් ඒ කෙනා මේ සැරියුත් වගේ, මේ මුගලන් වගේ වෙන්න ඕන. යම් ශ්‍රාවක දියණියක් ගිහි ජීවිතය අත්හැරලා පැවිදි වෙනවා නම් ඒ කෙනා ඛේමා වගේ වෙන්න ඕන, උප්පලවන්නා වගේ වෙන්න ඕන. අන්න එහෙමයි තියෙන්නේ. යම් ශ්‍රාවක දරුවෙක් ගිහි ජීවිතය තුළ රැඳිලා ඉන්නවා නම් ඒ ශ්‍රාවක දරුවා චිත්ත ගෘහපති වගේ වෙන්න ඕන, හත්ථාලවක උග්ග වගේ වෙන්න ඕන. යම් ශ්‍රාවක දියණියක් ගිහි ජීවිතය තුළ සිටිනවා නම් ඒ ශ්‍රාවක දියණිය වේලුකණ්ඨකී නන්දමාතා වගේ වෙන්න ඕන. ඒ ශ්‍රාවක දියණිය කුජ්ජුත්තරා වගේ වෙන්න ඕන කියලා දේශනා කළා මිසක් ඒ අය මං වගේ වෙන්න ඕනේ කියලා, උන්වහන්සේ වගේ වෙන්න කියලා දේශනා කළේ නෑ. ඒකට හේතුව උන්වහන්සේ අසාමාන්‍යයි, උන්වහන්සේ අද්විතීයයි, උන්වහන්සේ අප්‍රතිපුද්ගලයි, උන්වහන්සේ මේ ලෝකයේ සිටින ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නය, උන්වහන්සේ මේ ලෝකයේ සිටින ආශ්චර්යවත් පුද්ගලයා, ආශ්චර්යවත් තැනන් වහන්සේ. උන්වහන්සේ හා සමාන කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒ නිසා කිසි කෙනෙකුට උන්වහන්සේ වෙන්න කිව්වේ නැහැ. උන්වහන්සේව හඳුනා ගන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා, යෝඛෝ වක්කලි ධම්මං පස්සති සෝමං පස්සති. යම් කිසි කෙනෙක් වක්කලි ධර්මයේ දකිනවා නම් ඔහු මාව දකිනවා. අපි බුදුරජාණන් වහන්සේව දකින්නේ ධර්මයෙන්මයි, ධර්මයේ තුලින්මයි. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති, යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් ධර්මයේ දකිනවා නම් ඔහු උන්වහන්සේව දකිනවා. යමෙක් උන්වහන්සේව දකිනවා නම් ඔහු ධර්මයේ දකිනවා. බුදුරජාණන් වහන්සේව අපි හඳුනාගන්නේ ওই විදියටයි. උන්වහන්සේ කිසිම ශ්‍රාවකයෙකුට පාරමී පුරන්න කියලා දේශනා කළේ නැහැ. උන්වහන්සේ කිසිම ශ්‍රාවකයෙකුට තමන් වහන්සේ වගේ බුදු වෙන්න කියලා දේශනා කළේ නැහැ. උන්වහන්සේ දේශනා කළේ පැවිදි ශ්‍රාවකෙයින්ට සරියුත් මුගලන් වගේ වෙන්න, පැවිදි ශ්‍රාවිකාවන්ට ඛේමා උප්පලවන්නා වගේ වෙන්න, ගිහි ශ්‍රාවකෙයින්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චිත්ත ගෘහපති හත්ථාලවක උග්ග වගේ වෙන්න, ගිහි ශ්‍රාවිකාවන්ට දේශනා කළේ වේලුකණ්ඨකී නන්දමාතා කුජ්ජුත්තරා වගේ වෙන්න. ඉතාම පැහැදිලි, ඉතාමත්ම පැහැදිලි. අපට ත්‍රිරත්නයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ තමයි අපේ ප්‍රථම රත්නය. අපි උන්වහන්සේව ගුණ වශයෙන් හඳුනා ගන්නවා. ගුණ වශයෙන් හඳුනා ගන්නේ අපට යම්කිසි මාර්ගෝපදේශනයක් පෙන්වනවා නම්, අපිට යහපත් මඟ පෙන්වනවා නම්, ඒ යහපත් මාර්ගයේ පෙන්වන කෙනා කතරම් පරිපූර්ණද කියලා අපි හඳුනාගත යුතු නිසා, කතරම් අංග සම්පූර්ණයිද කියලා අපි තේරුම් ගත යුතු නිසා. පින්වත් දරුවනි, අපි දන්නෝ අනිත් ආගම් වල උදවියත් ඒ ඇත්තන්ට මාර්ගයේ පෙන්වන කෙනා කියලා හිස් ආකාශයට අධිකෝසවාගෙන ඒ අය යාඥා කරනවා. නමුත් ඒ අය දෙවියන්ගෙන් උපකාර බලාපොරොත්තු වන අතරේ, දෙවියන්ට භක්ති වන අතරේ දෙවියන්ට බය වෙනවා. දෙවියන්ව අතහැරියොත් දෙවියන් දඬුවම් දෙයි කියලා සැක කරනවා. මොකද ඒගොල්ලන්ගේ ධර්මයේ කියවෙනවා දෙවියන් හිතවත් වෙන්නේ යාඥා කළොත් විතරයි, නිරතුරු යාඥා කළොත් විතරයි. දේව වචනයට විරුද්ධ වුණොත් දෙවියන් පිටුපානවා, දෙවියන් දඬුවම් දෙනවා, අපායට හෙළනවා. ඒ වගේ කෙලෙස් සහිත පුද්ගලයෙක්ව අපි සරණ ගියේ නැහැ. කෙලෙස් සහිත දෙවියෙක්ව සරණ ගියේ නැහැ. කෙලෙස් සහිත බලවේගයක් සරණ ගියේ නැහැ. කෙලෙස් සහිත තත්ත්වයක් සරණ ගියේ නැහැ. අපි සරණ ගියේ කෙලෙස් රහිත කෙනෙක්ව. බුදුරජාණන් වහන්සේ කිසිම කෙනෙකුට ඒ වගේ ශාප කරලා දඬුවම් දීලා නැහැ. මොකද හේතුව, බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයාව සැබෑ ලෙසම දුකින් මුදවා ගන්නට මේ ලෝකයට පහළ වී වදාළ මේ ලෝකයේ සැබෑම ගැලවුම් කරුවාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේව අපි අඳුනා ගන්නවා උන්වහන්සේ වඳුනාගන්නේ මේ ලෝකේ වෙන කිසිම කෙනෙක්ව හඳුනා නොගන්නා ක්‍රමයටයි. අපි ලෝකේ මිනිසුන්ව හඳුනාගන්නේ මෙයා ලස්සනයි, මෙයා දක්ෂයි, මෙයාට ගොඩාක් සල්ලි තියෙනවා, මෙයාට ලස්සනට සින්දු කියන්න පුළුවන්, මෙයා ලස්සනට ක්‍රීඩා කරනවා, මෙයා ලස්සනට රඟපානවා, මේ වගේ අපි බාහිර ලෝකයේ අගය කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේව හඳුනාගන්නේ ඊට හාත්පසින්ම වෙනස් විදියකටයි. අපි බුදුරජාණන් වහන්සේ හඳුනාගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ රාගය දුරු කළසේක, බුදුරජාණන් වහන්සේ ද්වේෂය දුරු කළසේක, බුදුරජාණන් වහන්සේ මෝහය දුරු කළසේක, බුදුරජාණන් වහන්සේ සියලු පව් නැසූසේක, බුදුරජාණන් වහන්සේ සියලු කුසල් වැඩූසේක, බුදුරජාණන් වහන්සේ සිත පිරිසිදු කරගත්සේක, බුදුරජාණන් වහන්සේ අරහං වුණසේක. බලන්න උන්වහන්සේ අපි හඳුනාගන්නේ ආධ්‍යාත්මික ගුණ සම්පත්තියකින්. උන්වහන්සේ කවදාවත් අපි උන්වහන්සේ අපිට කන්න දුන්නා, දවස්පතා භෝජනේ අපිට දුනමනව කියලා උන්වහන්සේකින් අපි ඉල්ලන්නේ නැහැ. අපි එහෙම ලාමක විදියට අපි උන්වහන්සේව හඳුනාගත්තේ නැහැ. අපි ගමනක් යනවා, අපව රැකදෙනු මැනව කියලා අපි ආඥා කළා උන්වහන්සේ හඳුනගන්නේ නැහැ. අපි ගුණ සම්පත් වලින් මේ හඳුනාගන්නේ. බුදුරජාණන් වහන්සේ වීතරාගී වනසේක, වීත දෝෂී වනසේක, වීත මෝහී වනසේක, අරහං වනසේක කියලා. යම් කිසි කෙනෙක් තුල රාගයක් නැත්නම්, දේශයක් නැත්නම්, මෝහයක් නැත්නම්, බයක් නැත්නම්, ශෝකයක් නැත්නම්, වැළපීමක් නැතිනම්, දුක දුම්නස කිසිවක් නැතිනම්, අන්න ඒ කෙනාගේ ජීවිතය අපි හඳුනා ගන්නවා. බුදුරජාණන් වහන්සේ තමයි මේ මහා භද්‍ර කල්පේ පහළ වුණ හතරවෙනි බුදුරජාණන් වහන්සේ. පින්වත් දරුවනි, නෙළුම් කොළයක වතුර බින්දුවක් තැබුවොත් නෙළුම් කොළෙත් එක්ක එකතු වෙන්නේ නැහැ. නෙළුම් කොළේට උරා ගන්නේ නැහැ. නෙළුම් කොළේ යල කරනකොට වතුර බින්දුව රූරා වැටෙනවා. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ බාහිර ලෝකෙත් එක්ක එකතු වෙන්නේ නැහැ. උන්වහන්සේ බාහිර ලෝකෙත් එක්ක එකතු නොවී සිටින්නේම උන්වහන්සේ අරහන් නිසා. පින්වත් දරුවනි, ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. උන්වහන්සේ බාහිර ගුරු උපදේශවලින් තොරව, බාහිර දැනුමකින් තොරව, බාහිර උපදේශනයකින් තොරව, බාහිර මාර්ගෝපදේශනයකින් තොරව, තමන් වහන්සේ තුලම උපදවාගත් ප්‍රඥාවෙන් සම්බුද්ධත්වයට පත් උනේ. තමන් වහන්සේ තුලම උපදවාගත් ප්‍රඥාවෙන් සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ අවබෝධ කළා ලෝකයේ තිබෙන සනාතන සත්‍ය හතර. ඒ සත්‍ය හතර තමයි චතුරාර්ය සත්‍යය. තමන් වහන්සේ තුලින් අවබෝධ කරගත්තු නිසා උන්වහන්සේ බුද්ධියේ ඉහළම හිණිපෙත්ත සාක්ෂාත් කරපු කෙනෙක්. ඒතරම් බුද්ධිමත් කෙනෙක් මේ ලෝකේ සොයාගන්න නැහැ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් සම්බුද්ධත්වයෙන් පස්සේ වැඩ සිටියා. උන්වහන්සේ මොනම හේතුවක් නිසාවත් තවත් කෙනෙකුට හිංසාවක් කරන්නට වචනයක් පාවිච්චි කළා නැහැ. මොනම හේතුවක් නිසාවත් උන්වහන්සේ යුද්ධය අනුමත කළා නැහැ. මොනම හේතුවක් නිසාවත් උන්වහන්සේ හිංසාව අනුමත කළා නැහැ. සමහර ආගම් වල එහෙම නෙමෙයි හිංසාව අනුමත කරනවා. මේ සතුන් මරලා තිබෙන්නේ ඒ ආගමේ ඉන්න දෙවියන් නියැත්තන්ගේ ප්‍රයෝජනට. ඒ නිසා මරාගෙන කන්න හිංසාව අනුමත කරනවා. බුදුරජාණන් වහන්සේ කිසිම හිංසාවක් අනුමත කළා නැහැ. සමහර ආගම් වල කියා දෙනවා ඒ ආගම පතිරවීම පිණිස මිනිස්සු ඝාතන කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ කිසිම හිංසාවක් අනුමත කරන්නේ නැහැ. ලෝකේ පරම අහිංසාවාදී කියනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට ප්‍රඥාව දන් දුන්නා. උන්වහන්සේ සම්මා සම්බුද්ධයි. අපි ගුණ වශයෙන් හඳුනා ගන්නවා. ඊළඟට අපි පින්වතුනි බුදුරජාණන් වහන්සේව හඳුනා ගන්නවා. ඒ උන්වහන්සේ අවබෝධයට අනුව උන්වහන්සේගේ ජීවිතය ගත කළා. සමහර ඉන්නව මහා උගත් කියලා සම්මතයි. නමුත් ප්‍රශ්න ඉදිරියේ පොඩි ළමයි වගේ හැසිරෙනවා. බුදුරජාණන් වහන්සේම නැහැ. උන්වහන්සේට යම් ප්‍රඥාවක් තිබුණා නම් යම් වීරියක් තිබුණා නම් උන්වහන්සේ උපමාවකින් මේ විදිහට වදාලා. මහණෙනි, තථාගතයන් වහන්සේ වයසට යනවා. වයසට ගිහින් නැගිට ගන්න බැරි තරම්ම වයසට යනවා. නැගිට ගන්න බැරි තරම්ම වයසට ගිය විට උන්වහන්සේව ඇඳක සතපවනවා. දැන් උන්වහන්සේ නැගිටින්න බෑ. නමුත් කතා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ඒ යහන හතර කුණේ ශ්‍රාවකයන් හතර දිනක් ඉඳලා එක ශ්‍රාවකෙක් ප්‍රශ්න අහලා ඉවර වෙනකොට ඊළඟ ශ්‍රාවකයා ප්‍රශ්න අහනවා. ඊළඟ ශ්‍රාවකයා ප්‍රශ්න අහලා ඉවර වෙනකොට ඊළඟ ශ්‍රාවකයා ප්‍රශ්න අහනවා. ඒ වගේ ශ්‍රාවකයන් හතර දිනක් ඇඳේ හතර පැත්තේ ඉඳගෙන සියක් අවුරුද්දක් මුළුල්ලේ දිවා රාත්‍රී දෙකේ ප්‍රශ්න ඇහුවොත් අර ඇඳේ වැතිරිලා සිටින නැගිට ගන්න බැරුව සිටින ශාස්ත්‍රුන් වහන්සේ කිසිම බාධාවකින් තොරව කිසිම පැකිලීමකින් තොරව පැහැදිලි ලෙස ඒ සියලුම ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් ප්‍රඥාවක් තියෙනවා කියලා, නොපිරිහින ප්‍රඥාවක් තියෙනවා කියලා තමන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. ඉතින් පින්වතුනි, අපිට ඒක ඉතාම පැහැදිලි. පිරිනුවන් පාන අවසාන මොහොත දක්වා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව සම්බුද්ධත්වයට පත් වුණා වයස 35 දී. ඒ වයස 35 දී පිබුදුණු යම් ප්‍රඥාවක් ඇද්ද සිරුර කොතරම් දිරා ගියත් කොතරම් වයසට ගියත් ඒ ප්‍රඥාව පිරිහුනේ නැහැ. ඒ ප්‍රඥාව අවසාන මොහොත දක්වාම පැවතුණා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ගත කළේ අන්නේ ප්‍රඥාවෙන්මයි. උන්වහන්සේගේ ජීවිතය තුල තිබුණේ ප්‍රඥාවමයි. උන්වහන්සේ දේශනා කරන විදිහ හරිය පුදුමයි පින්වතුනි. දැන් අපිත් එක්ක කෙනෙක් කතා කරන්න ආවොත් සමහර විට අපිට ඒ කතාවේ සීමාව හොයාගන්න බෑ. අපි දිගින් දිගටම කතා කර කර කතා කර කර යනවා. බුදුරජාණන් වහන්සේ එහෙම කතා කළා නෑ. සමහර ශ්‍රාවකයන් වහන්සේලා ඈත හුදකලා වනගත පෙදෙසක වාසය කරන්න හිතලා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙනවා. පැමිණිලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මං හුදකලාව සිටින්න කැමතියි. මට ධර්මයක් දේශනා කරන සීක්වා. බුදුරජාණන් වහන්සේ එතකොට දේශනා කරනවා, උපාදීය මානෝඛෝ භික්ඛු බද්ධෝ මාරස්ස අනුපාදීය මානෝ මුත්තු පාපිමතු. පින්වත් භික්ෂුව, ඔබ බැඳී ගියොත් බැඳිලා යන්නේ මාරයාටයි. ඔබ නොබැඳුනොත් නිදහස් වෙන්නේ මායාගෙනුයි කියලා නිසද්ද වෙනවා. දීර්ඝ විස්තරයක් නැහැ. එතකොට අර ශ්‍රාවකයන් වහන්සේ ශැනකින් ඒ ධර්මයේ අල්ලගෙන ඒ ධර්මයේ හිතේ පිහිටුවාගෙන නෝනින් කල්පනා කරන්න පටන් ගන්නවා. Taman gima පරිශීණයකට Taman යොමු කරවනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා මහිමය. Taman gima පරිශීණයකට Taman යොමු කරවනවා. එයා කල්පනා කරනවා. හා බැඳී ගියොත් මම මාර්යාට බැඳෙනවා. නොබැඳුනොත් මම මාර්යාගෙන් නිදහස් වෙනවා. මොකද්ද මේකේ අරුත? දැන් මියා හුදෙකලා වනයේට යනවා. මියාගේ හිතේ සිය දහස් වරක් බුදුරජාණන් වහන්සේ වදාළ මේ උපදේශී රැව් පිළිරැව් දෙනවා. එයා කල්පනා කරන බැඳී ගියොත් මම මාර්යාට බැඳිනවා. එයා දැන් හිතන්න පටන් ගන්නවා මම මොකීටද බැඳෙන්නේ? එයාට අවබෝධ වෙන්න පටන් ගන්නවා බැඳී ගියොත් මම බැඳෙන්නේ ඇසටයි. බැඳී ගියොත් මම බැඳෙන්නේ ඇහැට පේන රූපයටයි. බැඳුනොත් මම බැඳෙන්නේ කනටයි. බැඳුනොත් මම බැඳෙන්නේ කනට ඇහෙන ශබ්දයටයි. බැඳුනොත් මම බැඳෙන්නේ නාසයටයි. බැඳුනොත් මම බැඳෙන්නේ නාසයෙන් දැනෙන ගඳ සුවඳටයි. බැඳුනොත් මම බැඳෙන්නේ දිවටයි. බැඳුනොත් මම බැඳෙන්නේ දිවෙන් දැනෙන රසයටයි. බැඳුනොත් මම බැඳෙන්නේ කයටයි. බැඳුනොත් මම බැඳෙන්නේ කයින් දැනෙන පහසටයි. බැඳුනොත් මම බැඳෙන්නේ මනසටයි. බැඳුනොත් මම බැඳෙන්නේ මනසෙන් සිටින සිටිවිලි වලටයි. එතකොට මම මායාට බැඳෙනවා. එහෙනම් මම නොබැඳී ඉන්නවා. මං ඇහැට නොබැඳී ඉන්නවා. ඇහැ මගේ නොවේ. මං ඇහෙන් පේන රූපයට නොබැඳී සිටිනවා. රූපයත් මගේ නොවේ. මං කනට නොබැඳී සිටිනවා. කන මගේ නොවේ. කනින් ඇහෙන ශබ්දයට මං නොබැඳී සිටිනවා. ශබ්දයත් මගේ නොවේ. මම නාසයට නොබැඳී සිටිනවා. නාසය මගේ නොවේ. මං නාසයෙන් දැනෙන ගඳ සුවඳට නොබැඳී සිටිනවා. ගඳ සුවඳ මගේ නොවේ. මම දිවට නොබැඳී සිටිනවා. දිව මගේ නොවේ. දිවට දැනෙන රසයට මා නොබැඳී සිටිනවා. රසය මගේ නොවේ. මා මේ කයට නොබැඳී සිටිනවා. කය මගේ නොවේ. මම පහසට නොබැඳී සිටිනවා. පහස මගේ නොවේ. මා මනසට නොබැඳී සිටිනවා. මනස මගේ නොවේ. මා මනසට යමක් සිටිනවාද ඒ සියල්ලට නොබැඳී සිටිනවා. මේ විදිහට යා බැඳීමත් නොබැඳීමත් හඳුනා ගන්නවා. හඳුනාගෙන බැඳීම අතහරිනවා. බලන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ දහම් දෙසීම. උන්වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි. විද්‍යාචරණ සම්පන්න නොවන කෙනෙකුට ඔය ආකාරයට දේශනා කරන්න බෑ. Taman gima පරිශ්‍රණයක් උන්වහන්සේ කළේ. උන්වහන්සේ අනි ශ්‍රාවකයාට කියා දෙනවා Tamanටම සොයා ගන්න. මේ ජීවිතය ගැන Tamanම තේරුම් ගන්න කියා දෙනවා. අන්න ඒකටයි කියන්නේ මිනිස්යාගේ ප්‍රඥාව ප්‍රබුද වෙනවා කියලා. මනුෂ්‍යයාගේ ප්‍රඥාව ප්‍රබුද වෙනවා කියන්නේ ඒකයි. උන්වහන්සේ කියා දෙනවා අනිත් එක්කෙනාට තමන් තුලින්ම අවබෝධ කරවන්න. මොකද හේතුව පින්වතුනි මේ ධර්මය ඕපනායිකයි. ඕපනායිකයි කියන්නේ තමා තුලින් දකින නිසා. ඕපනායික වේ සදහම් තමා තුලින්මයි දකින්න තියෙන්නේ. කිසා ගෞතමිය ආදරෙන් ඇති දෙඩි කළා තමන්ගේ චූටි දරු සිඟිත්තා. මේ දරු සිඟිත්තට අසනීප වුණා. මරණයටපත් වුණා. කිසා ගෞතමිය කොතරම් දරුවාට ආදරේද කියන්නේ දරුවා මරණයටපත් වුණා කියලා පිළිගත්තේ නැහැ. දරුවව හොල්ල හොල්ල දරුවට කතා කළා. පුතේ නැගිටින්න, පුතේ නැගිටින්න. ඇයි පුතා ඇස් වහගෙන ඉන්නේ? ඇයි පුතා ඇස් වහගෙන ඉන්නේ? ඇයි පුතා හිනහෙන්නේ නැත්තේ? ඇයි පුතා හිනහෙන්නේ නැත්තේ? ඇයි මගේ පුතා මෙච්චර සීතල? කී කී හිටියා මිසක් කිසා ගෞතමිට තේරුනේ නැහැ මේ දරුවා මැරිලා ඉන්නවා කියලා. බලන්න මේ බැඳුණු හිත එතරම්ම වසඟ වෙනවා. මේ බැඳුණු හිතට එතරම්ම සොයා ගන්න බැරුව යනවා. දරුවාට බැඳුණු සිතෙන් දරුවාගේ යථාර්ථය දකින්න බැරි වුණා. බැඳී සිටින අතුරු ඒ දරුවාව දැක්කේ නෑ නියම ස්වරූපෙන්. ඒ අම්මා අඬා කියනවා පුතේ නැගිටින්න. ඊට පස්සේ මේ අම්මා දරුවා මේ දෝතට ගත්තා. අරගෙන පාර යන ඇට කියන්න ගත්තා. අනේ මේ බලන්න මගේ දරුවා දිහා. මේ දරුවා ඉස්සර වගේ ඇස් හරින්නේ නැහැ. මාත් එක්ක තරහ වෙලා. මේ දරුවා දැන් මාත් එක්ක කතා කරන්නේ නැහැ. තරහ වෙලා. චූටි සිඟිටි දරුවා මගේ උණුසුම පිළිගන්නේ නැහැ. සීතලයි. අනේ මෙයාව මට නැගිට්ටවල දෙන්න. මේ දරුවා මට කතා කරන හරි ගස්සලා දෙන්න, මගේ උණුසුම මේ දරුවාට දෙන්න. මිනිසුන් බැලුවා, දරුවා මැරිලා. අන්තිමට කෙනෙක් කිව්වා, කිසා ගෝතමී, ඔය දරුවා සනීප කරන්න අපට තේරෙන්නේ නැහැ. ඔය දරුවා සනීප කරන්න පුළුවන් කෙනෙක්, ඔය දරුවාව මලවුන්ගෙන් නැගිටවන්න පුළුවන් කෙනෙක් අන්න ඉන්නවා ජේතවනාරාමේ. ජේතවනාරාමයට යන්නේ කිසා ගෝතමී දරුවත් අරගෙන 30ක් දුවගෙන ගියා ජේතවනාරාමයට. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දරුවාට නොයේ කාඩපාල කියන්න ගත්තා. අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, මම මේ දරුව හැදියේ පුදුම ආදරයකින්. දැන් බලන්න මේ දරුවගේ තියෙන අකීකරුකම. මේ දරුවා ඇස් හරින්නේ නැහැ. මේ දරුවා මාත් එක්ක කතා කරන්නේ නැහැ. මේ දරුවා සීතලයි. අනේ මියා නැගිට්ටවලා දෙන්න. බුදුරජාණන් වහන්සේ මියාව නැගිට්ටවලා දෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා, කිසා ගෞතමී, මට නැගිට්ටවන්න පුළුවන් කෙනෙක් වෙයි. මං ඒ කෙනාව නැගිට්ටවන්නම්. කිසා ගෞතමී හිතා මේ කියන්නේ දරුවා ගැනයි කියලා. ස්වාමිනී කොහොමද නැගිට්ටවන්නේ? කිසා ගෞතමී, ඔබ යන්න දැන්. බෙහෙතක් තියෙනවා අරන් එන්න. ඔබ යන්න, මේ බෙහෙත හමුවන තුරා යන්න. ඔබ ගෙදරට ගිහිල්ලා කිසි කෙනෙක් නොමල ගේකින් අබචුට්ටක් අරන් එන්න කිව්වා. අන්න ප්‍රඥාවන්ත කෙනා. වෙන රැවටිලිකාර කෙනෙක් නම් කියාවි. වංචනික කෙනෙක් නම් කියාවි. මොකද්ද වංචනික කෙනෙක් නම් කියන්නේ? දෙවියන් මේ දරුවාව නැගිට්ටවල දෙයි. දෙවියන් මේ දරුවාව නැගිට්ටවල දෙයි. දෙවියන්ට යාඥා කරන්න. දෙවියන්ට යාඥා කරන්න කියයි. අර සීවිකල්ලේ චම්මා මේ මාර්ගේ තෝරගනී එනං. අන්තිමට දරුවා කුණු වෙනකට කියයි නෑ. ඔයාගේ භක්තිය මදි. ඒ නිසයි මේ දරුවා දෙවියෝ අතහැරියේ. දැන් ඔයාමත් රැකෙන්න කියලා අන්තිමට මොකද වෙන්නේ? ඒ මට්ටමට මිනිස්සුම ගේනවා. බලන්න බුදුරජාණන් වහන්සේ කොයිතරම් කාරුණිකද කියලා කිසා ගෝතමියටම ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න දුන්නා. කිසා ගෝතමිය ගියා ගියක් ගානේ. ගිහිල්ලා කියනවා, "නේ මට අබමිටක් දෙන්න. මගේ දරුවට බේතක් හදාගන්න තියෙනවා." අබමිට අරන් එනකොට කිසා ගෝතමිය අහනවා, "හැබැයි මේ ගෙදර කිසි කෙනෙක් නොමල ගියක් වෙන්න ඕනේ." ඒ මිනිස්සු hina වෙලා කියනවා, "අනේ නංගී, අපේ ගෙදර නම් අපේ සීයා මැරුණා, ආච්චි මැරුණා, පියා මැරුණා, අපේ දරුවන් මැරුණා. අපේ ගෙදර නොමල ගියක් නෙවෙයි. එහෙනම් ඔබේ අබ මට එපා. ඊළඟ ගෙට යනවා." ගිල්ලා කියනවා, "අනේ ඇහුම්කන් දෙන්න. මට අබ මිටක් දෙන්න. මේ දරුවාට බෙහෙතක් හදාගන්න තියෙනවා." අබ මිට ගේනකට කියනවා, "කියන්න මට මේ ගෙදර කවුරුවත් මැරිලා නැද්ද?" "අනේ මේ ගෙදර මැරිලා තියෙනවා. අපේ අසවල් අසවල් අය මැරිලා තියෙනවා." කිසා ගෝතමී දිගටම යනකට තේරුණා, හැමතැනින්ම ඇහෙනවා මෙරුණා මෙරුණා මෙරුණා මෙරුණා කියන කතාවක්. ඊට පස්සේ තව ගෙදරකට ගියා. ඒ ගෙදරදී ඒ ගෙදරයන්ගෙන් අබමිටක් ඉල්ලුවා. අබමිටක් ඉල්ලනකට කිසා ගෝතමී අහනවා, "ඔබේ නිවසේ කවුද මෙරුණේ?" "අපේ නිවසේ මේ මේ අය මෙරුණා." "මෙරුණම මොකද වෙන්නේ?" "මෙරුණාම වෙන්නේ මේ ඔබේ දරුවාට වෙච්ච දෙයමයි." මරිච කෙනෙක් සීතල වෙනවා. මරිච කෙනෙක් ඇස් හරින්නේ නැහැ, ස්පී හෙලන්නේ නැහැ. මරිච කෙනෙක් කතා කරන්නේ නැහැ. ටික ටික නරක් වෙනවා. ටික ටික ඉදිමෙනවා. මේ වෙලා තියෙන මේ දරුවට ඒක තමයි. අන්න එතකොට කිසා ගෝතමීට ඇඟට කිසිම බෙහෙතක් ගන්නෙ නැතුව, ඇඟට කිසිම බෙහෙත් පිටක් නොගෙන, ඇඟට කිසිම ඖෂධයක් නැතුව තමන්ම සොයාගත්තා මරණේ යනු මෙයයි. කිසා ගෝතමී ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට නෙමෙයි ඉස්සෙල්ලාම ගියේ. ඒ දරු සිඟිත්තා අරගෙන ගියා සෝහනට. යන්නකට සෑම තැනම මැරිච්ච මලකුණු දාලා තියෙනවා. සතුන් ඇවිල්ලා මලකුණු කනවා. සමහර මලකුණු හොඳටම කුණු වෙලා ගිහිල්ලා ගඳ ගහනවා. සමහර තැන්වල ඇටසිකිලි. කිසා ගෝතමීට තේරුණා, මේ දරුවා දැන් මලකඳ පමනයි. අතහැරියා. සංසුන් සිටින් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, "ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, දරුවා මලා, අම්මා නැගිට්ටා. දරුවා මැරුණා, අම්මා නැගිට්ටා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මට මගේ ජීවිතය අමරණීය එකක් කරගන්න ඕනේ." බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුණා. අරහත්ත්වයට පත් වුණා. එතකොට පින්වතුනි අපට පේනවා මේ සිත දියුණු කරන්න පුළුවන් අයටයි මේ පිස්සු හැදිලා ඇවිදලා තියෙන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව කොයිතරම්ම විස්මිතයිද කියලා. උන්වහන්සේ සෑම කෙනෙක්ම යොමු කරනවා තම තමන්ගේ අත්දැකීම් වලින් යථාර්ථය සාක්ෂාත් කරගන්න. අන්න ඒකට කියනවා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි. බුද්ධිමත් අය තමන්ගේම ප්‍රඥාවෙන්, තමන්ගේම විමසම් නොවනින්, තමන්ගේම ධෛර්යයෙන් මේ ධර්මයේ සාක්ෂාත් කරන්නේ. බුදුරජාණන් වහන්සේ කරන්නේ මාර්ගයේ පෙන්නන කෙනා. අන්නේ මාර්ගයේ ලබා ගැනීමටයි අපි බුදුරජාණන් වහන්සේව සරණ යන්නේ. උන්වහන්සේ වැඩ සිටියේ සම්පූර්ණයෙන්ම විද්‍යාව තුල. විද්‍යාව තුල වැඩ සිටීමෙන් උන්වහන්සේ ඒ විද්‍යානුකූලව හැසිරුණ නිසා උන්වහන්සේට විද්‍යාචරණ සම්පන්න කියනවා. පින්වතුනි අපි හොඳට හඳුනා ගන්න ඕනේ ඒ විද්‍යාව කියලා කියන්නේ මේ කෙලෙස් සහිත මිනිසුන්ගේ විද්‍යාව නොවේ. නිකිලිස් මනසක වැඩුණු විද්‍යාව බුදුරජාණන් වහන්සේගේ විද්‍යාවයි. බුදුරජාණන් වහන්සේ විද්‍යාව කියලා පාවිච්චි කළේ ත්‍රිවිද්‍යාවලටයි. ත්‍රිවිද්‍යාව කියලා කියන්නේ කෙනෙක් සමාධිය දියුණු කරලා ආපස්සට නෝනෙන් ඉමුසීමුස ජීවිතය ගැන බලනවා. ඒක පුබ්බේ නිවාසානුස්සති ඥානය. කෙනෙක් සමාධිය දියුණු කළා මිනිස්යාගේ නැත්තම් සත්වයාගේ නැත්තම් දෙවියාගේ මිනිස් නොමිනිස් ඕනෑම කෙනෙකුගේ විඥාණය උපතක් කරා සකස් වෙන ආකාරය දකිනවා. ඒක චුතූපපාත ඥානය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ තමන් තුළම ප්‍රඥාව දියුණු කළා කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා. ඒක ආසවක්ඛේ ඥානය. මේකයි විද්‍යාව. මේක මිසක් මේ අපි දැන් කතා කරන රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව ආදී මේ පුතඥ මිනිසුන් විසින් මේ බාහිර ලෝකේ විමසීමසා ගොඩනගන්නා වූ කල්පිත, ගොඩනගන්නා වූ සංකල්ප, ගොඩනගන්නා වූ මත මිසක් තමන්ගේ ජීවිතයේ තුලින් සාක්ෂාත් කරන යථාර්ථයක් නොවේ. ඒ නිසා අපි මේ ලෝකේ අන්ධයින්ගේ විද්‍යාව නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ විද්‍යාව හැටියට ගන්නෙ. උන්වහන්සේ තුල පහළ වෙච්ච විද්‍යාවෙන් තමයි මේක කළේ. පින්වතුනි, ඒ බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට නිරන්තරයෙන්ම අන්නේ විද්‍යාව තුළ පිහිටලයි ධර්ම දේශනා කළේ. ශ්‍රාවකින්ට නිරන්තරයෙන්ම ධර්ම දේශනා කළේ ඒ විද්‍යාව තුළ පිහිටලයි. ඒ නිසා මේ ශ්‍රාවකයන්ට ඒ තම තමන්ගේ අත්දැකීම් වලින් ඒ ධර්මයේ ලබා ගන්නට පුළුවන් වුණේ. අන්නේ නිසා අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා සිටිනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා සිටින්නේ ඒ නිසයි. මොකද උන්වහන්සේ ශ්‍රාවකයන්ව යොමු කරනවා තමන්ගේම අවබෝධයක් පිණිස, තමන්ගේම පරිශීණයක් පිණිස. හොඳට බලන්න හිතලා උන්වහන්සේගේ දේශනවල හැමතැනම තියෙනව නේද යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ තමා විසින් ඇති කරගන්න චින්තන ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිළිවෙලට ලෝකෙ දිහා බලන විදිය. ඊට පස්සේ මේ පරේෂණ ක්‍රමය තමන්ටයි ලැබෙන්නේ. තමන් විසින් මේ පරේෂණ ක්‍රියාවේ දෙනවා. ඒකට තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සෑම විටම සෑම ආකාරයෙන්ම අන්න ඒක තමයි පෙන්වා දීලා තිබෙන්නේ. ඒක තමයි පෙන්වා දීලා තිබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ විඥාචරණ සම්පන්නයි. අපි ඒ ගැන හිත පහදවා ගන්නවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ගත කරපු ජීවිත රටාවක් තියෙනවා. ඒ ජීවිත රටාව තුළ උන්වහන්සේ සීලයෙන් සම්පූර්ණයි. උන්වහන්සේගේ සීලයේ අභ්‍යන්තර බාහිර කියලා දෙකක් නැහැ. උන්වහන්සේගේ සීලය සම්පූර්ණ සීලයක්. ලෝකේ ඕනෑම කෙනෙකුට උන්වහන්සේගේ පසුපසින් ගිහිල්ලා උන්වහන්සේ විමසන්න පුළුවන්. උන්වහන්සේගේ සීලය ගැන උන්වහන්සේට විමසන්න පුළුවන්. පරිපූර්ණ සීලයක් බුදුරජාණන් වහන්සේට තිබුණා. ඊළඟට උන්වහන්සේ පරිපූර්ණ සමාධියකින් යුක්තව වැඩ හිටියා. උන්වහන්සේගේ සමාධිය අල්ප මාත්‍ර වෙනසක් ඇති වුණේ නැහැ. පරිපූර්ණ ප්‍රඥාවකින් උන්වහන්සේ වැඩ සිටියා. උන්වහන්සේගේ සීල සමාධි ප්‍රඥා කියන ගුණධර්ම උන්වහන්සේ විසින් උපදවාගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ඒ සීල සමාධි ප්‍රඥා තුල තිබුණේ. ඒ නිසා උන්වහන්සේගේ ජීවිතය තුල හැමතිස්සෙම මේක තිබුණා. ලෝකේ වෙන කිසිම ආගමික නායකයෙක් ගැන මේ කතාව නැහැ. ලෝකේ කිසිම ආගමික නායකයෙක් ගැන මේ කතාව නැහැ. බුදුරජාණන් වහන්සේ තුල ඒක තිබුණා. ඒ නිසා උන්වහන්සේ තමයි මේ පැහැදිලි ජීවන මාර්ගයේ දියුණු කරගත්තු ශාස්ත්‍රුන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේට සුගත කියනවා. උන්වහන්සේ ගමන් කරපු ගමන් මාර්ගයේ උන්වහන්සේගේ ජීවිත ගමන සුගත කියලා කියනවා. උන්වහන්සේ බාහිර ලෝකෙට ඇලුනේ නැහැ. බාහිර ලෝකෙට ගැටුනේ නැහැ. බාහිර ලෝකෙට මුලා වුනේ නැහැ. අභ්‍යන්තර ලෝකෙින් නිදහස් වෙලා හිටියා. උන්වහන්සේගේ ජීවිත පුරාම ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තිබුණා. අංග සම්පූර්ණ ගමනක් උන්වහන්සේ ගමන් කළේ. උන්වහන්සේගේ ජීවිතේ අඩුවක් හොයන්න තැනක් නැහැ. ඒ නිසා උන්වහන්සේ සුගත. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පිළිබඳ පිරිපුන් දැනුමින් යුක්තයි. උන්වහන්සේ මේ ලෝකේ හටගන්නා ආකාරයේ දේශනා කළා. පෘථිවිය විනාශ වන ආකාරයේ දේශනා කළා. ඉරසඳ ගහ තාරකා හටගන්න හැටි විනාශ වෙන හැටි දේශනා කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ සත්වයාගේ සකස් වීම දේශනා කළා. පටිච්ච සමුප්පාදයේ හැටියට මේ සත්වයාගේ නිදහස් වීම දේශනා කළා. පටිච්ච සමුප්පාදයේ නිදහස් වීම හැටියට මේ සත්වයා කර්මානුරූපෝ නේකාකාරී උපදින තැන් දේශනා කළා. උන්වහන්සේ තමයි නිරය ගැන, තිරිසං අපාය ගැන, ප්‍රේත ලෝකාදී ගැන දේශනා කළේ. එක්තරා තැනක බුදුරජාණන් වහන්සේ වදාළා මෙහෙම, පින්වත් මහණෙනි, චිත්ත සංකිලේසා බික්කවේ සත්තා සංකලිට්ඨಂತಿ. මහණෙනි, මේ සත්‍යයන් කිලුටු වී යන්නේ සිත කිලුටු වී මෙනුයි. චිත්ත පරියෝදානා බික්කවේ සත්තා විසුද්ධಂತಿ. මහණෙනි, මේ සත්‍යයන් පිරිසිදු වන්නේ චිත්ත පාරිශුද්ධියෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි, ඔබ දැකලා තියෙනවද මේ තිරිසං සතුන්? මේ තිරිසං සතුන් සරං විචිත්‍රවත් වූ, වෛවර්ණවත් වූ, නානා ස්වභාව ඇති සත්වයන් මේ ලෝකේ වෙන දකින්න නැහැ. දැන් බලන්න හිතලා, එක තිරිසනුන් කොටසක් බඩ ගන්නවා, එක තිරිසනුන් කොටසක් පිහිනනවා, එක තිරිසනුන් කොටසක් ඉගිල්ලෙනවා, එක තිරිසනුන් කොටසක් පා හතරෙන් ඇවිද යනවා, එක තිරිසනුන් කොටසක් පා දෙකින් ඇවිදගෙන යනවා, එක තිරිසනුන් කොටසක් සිය ගණන් පාදවලින් ඇවිදගෙන යනවා. කොතරම් විචිත්‍රත්වයක්ද? බුදුරජාණන් වහන්සේ වදාළා, මහණෙනි, මේ විචිත්‍රත්වය සිතේම විචිත්‍ර බවයි. සිතේම විචිත්‍ර බවයි. තමන් විසින් කරන ලද කර්මයන්ට අනුව මේ සිතේ විචිත්‍රත්වයෙන් තමයි මේ තිරිසන් සතුන් සකස් වන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, මේ විචිත්‍රත්වයටත් වඩා සිතමයි විචිත්‍ර. සිතමයි විචිත්‍ර. මේ විචිත්‍ර වූ සිත යමෙක් දමනය කරනවා නම්, එයා මේ ලෝකෙම දමනය කරන කෙනෙක්. බලන්න බුදුරජාණන් වහන්සේ ලෝකේ දැක්ක ආකාරය. උන්වහන්සේ දැක්ක මේ ලෝක සත්‍යා මේ සිත මුල් කරගෙනම කර්ම රැස් කරලා නිරේ උපදින ආකාරයත්, තිරිසන් ලෝකයේ උපදින ආකාරයත්, ප්‍රේත ලෝකාදී උපදින ආකාරයත්, ඒ වගේම සිත දියුණු කරගෙන දෙවියන් බමුන් අතරට යන ආකාරයත්, ඒ වගේම කෙලෙසුන්ගේ නිදහසලා පිරිනුවන් පෑමත්, උන්වහන්සේ වදාළේ, ගබ්බ මේකේ උප්පජ්ජಂತಿ. සමහරු ගිහින් මිනිසුන්ගේ හෝ තිරිසන් සතුන්ගේ හෝ මව කුසේ උපදිනවා. නිරයන් පාප කම්මිනෝ පෞකල උදවිය නිරේ උපදිනවා. සග්ගං සුගතිනෝ යන්ති පින්කල උදවිය සුගතියේ උපදිනවා. පරිනිබ්බන්ති අනාසවා කෙලස් නැති අය පිරිනුවන් පානවා. බලන්න මේ සත්‍යයන්ගේ විචිත්‍රත්වය. මේ සියල්ල බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. කෙනෙක් මේ යනකොටම එයා උපදින තැන බුදුරජාණන් වහන්සේ දන්නවා. කෙනෙක්ගෙන් ඇහුවොත් කියන්න පුළුවනි. දවසක් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට කියා හිටියා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් මිය ගියාට පස්සේ අසවල් අසවල් අසවල් තැන උපන්නා කියලා භාග්‍යවතුන් වහන්සේ විස්කියා දෙනවා. එතකොට අනිත් ජීවත්වලා ඉන්න ඇයට විශාල සතුටක් ඇති වෙනවා. හා අපගේ දරුවන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භවයට පත් තුන ශ්‍රාවක දරුවන් සුගතියේ උපන්නා කියලා. ස්වාමීනි මේ මගධ දේශයේ හිටපු බිම්බිසාර රජතුමා මරණයට පත් වුණා. එතුමා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක්. එතුමා කොහෙද දැන් ඉපදිලා ඉන්නේ? බුදුරජාණන් වහන්සේ සිත තැම්පත් කරගෙන සිත එකඟ කරගෙන අදිටන් කරගත්තා. මම දැන් බිම්බිසාරයන් ඉපදුනේ කොහිද කියලා දැන් දකින්න ඕන කියලා. හිතනකටම ස්වල්ප මොහොතකින් කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වදිනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මම ජනවසබ. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මම ජනවසබ කියලා. ස්වාමීන් භාග්‍යතුන් වහන්ස මම මිනිස් ලෝකයේදී බිම්බිසාර. මම දැන් ජනවසබ කියලා. ඊට පස්සේ අහන ජනවසබකින් අහනවා පින්වත් දෙවියනි දැන් ඔබට කොහොමද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං අප්‍රමාණ දිව්‍ය සම්පත් ඇතුව සිටින්නේ. මොකද මිනිස් ලෝකයේ තුල යා සෝවාන් වෙලා හිටපු කෙනෙක්. ඊට පස්සේ ජනවසබ දිව්‍ය රාජා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මම දැන් සකදාගාමි වෙන්නයි මහන්සි ගන්නෙ. බලන්න දෙව්ලොව ගිහින් ඉතුරු මාර්ගඵල දිනු කරන හැටි. මේ සියල්ල බුදුරජාණන් වහන්සේ දැක්කේ. ඒ නිසා උන්වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් සෝතාපන්න වුණොත් එයා සතර අපායෙන් නිදහස් වෙනවා. කෙනෙක් සතර අපායේ උපදින්න හේතු වන්නේ සක්කාය දිට්ඨිය තිබීම, විචිකිච්ඡා තිබීම, සීලබ්බත පරාමාස තිබීම. යමෙක් තුල සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස නැත්තම් ඒකේන සතර අපායෙන් නිදහස් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සෝතාපන්න අය වැඩිම වුණොත් මේ මිනිස් ලෝකේ දෙවියන් අතර ආත්මභාව 7යි උපත ලබන්නේ. ආත්මභාව 7යි උපත ලබන්නේ. 7න් මෙපිටදී එය පිරිනුවන් පානවා. සෝතාපන්න පුද්ගලයන් කොටස් තුනක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එක කොටසක් තමයි ඒක බීජ. ඒක බීජ කියලා කියන්නේ මේ ජීවිතයේදී කෙනෙක් සෝතාපන්න වුණොත් එයා හොඳට ප්‍රඥාව දිනු කළා නම්, එයා සමාධිය දිනු කළා නම්, සීලය දිනු කරලා නම් එයා ආයේ එකවතාවක් මිනිස් ලෝකේ උපදිනවා. ඉපදිලා ඒ ජීවිතය තුල පිරිනම් පානවා. ඒ අයට කියන්නේ ඒක බීජ. තව කොටසක් ඉන්නවා සෝතාපන්න වෙච්ච අය. ඒ අයට කියන්නේ කෝලංකෝල. කෝලංකෝල කියලා කියන්නේ මේ ජීවිතයේ සෝතාපන්න වෙනවා. ආත්මභාව 7ක්ම යා යන්නේ නැහැ. ආත්මභාව 1ක් 2ක් ඇතුළත, 2ක් 3ක් ඇතුළත පිරිනම් පානවා. ඒ අයට මොකද්ද කියන්නේ? කෝලංකෝල. තව සෝතාපන්න පිරිසක් ඉන්නවා. ඒ අය දෙවි මිනිස් ලෝකවල ආත්මභාව 7ක්ම සැරිසරනවා. ඒ පිරිසට කියන්නේ සත්තක්හත්තු පරම. මොකක්ද ඒ අයට කියන්නේ? සත්තක්හත්තු පරම. බලන්න සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයන්ගේ ඒ සංසාර ජීවිතේ විනස්කම් බුදුරජාණන් වහන්සේ දැක්කා. සකදාගාමි වෙනවා කියලා කියන්නේ සකින් ආගාමි. සකින් කියන්නේ එක වතාවක්. ආගාමි කියන්නේ එනවා. එක වතාවක් කාම ලෝකයට ඇවිල්ලා එයා පිරිනිවන් පානවා. සකදාගාමි අය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සකදාගාමි වෙච්ච කෙනෙක් මේ කාලේ මිනිස් ලෝකෙ උපදින්න පුළුවන්. ඉපදිලා මේ කාලේ ධර්මයේ දියුණු කර ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ සෝතාපන්න වෙච්ච කෙනෙක් මේ කාලේ මිනිස් ලෝකෙ උපදින්න පුළුවන්. මේ කාලේ දියුණු කර ගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා තව ශ්‍රාවකයන් ඉන්නවා අනාගාමි. අනාගාමි කියලා කියන්නේ කාමරාග පටිගත් ප්‍රහාණය කරලා කාම ලෝකෙ උපදින්නේ න ආගාමි කියන එකයි අනාගාමි කියන්නේ. න ආගාමි අනාගාමි එන්නේ නැහැ කාම ලෝකෙට එන්නේ නැහැ. ඒ අය අනාගාමි බ්‍රහ්ම ලෝකවල ඉපදිලා පිරිනුවම් පානවා. බුදුරජාණන් වහන්සේගේ අරහත් ශ්‍රාවකයන් කිසිම ලෝකයක උපදින්නේ නැහැ. උන්වහන්සේ පෙන්වා දෙන්නේ නිබ්බන්ති ධීරා යථායම් පදීපෝ. පහනක් නිවිල යනවා වගේ නිවි යනවා. එතකොට පින්වතුනි අපට පේනවා ආධ්‍යාත්මිකව දියුණු කිරීමෙන්මයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයක් ගන්නෙ. දැන් බලන්න කොයිතරම් වෙනසක්ද කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලබාගෙන කොයිතරම් වෙනසක් ඇති කරගන්න පුළුවන්ද? දැන් ඔබට මතකද කිව්වා මම බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවක දරුවෙක් කවුරු වගේ වෙන්නද කල්පනා කරන්න ඕන කිව්වේ? චිත්ත ගෘහපති වගේ වෙන්න කියලා. චිත්ත ගෘහපති කියලා කියන්නේ ගිහි ගෙදර ගත කරද්දීම අනාගාමි තත්ත්වෙට හිත දියුණු කරපු කෙනෙක්. දවසක් එයාට මුණ ගැහුණා අචේල කස්සප කියලා කෙනෙක්ව. අචේල කස්සප කියන්නේ ඇඳුම් නැති කස්සප. එයාගේ තපස තමයි ඇඳුම් නැතුව ඉන්නේ ඒක. ඔබ දකින්න නැති පසුගිය දවස්වල මේ අන්‍යාගමික සංවිධානයක් තියෙනවා. ඒගොල්ලෝ දෙවියන් ළඟට ඉක්මනට යන්න කියලා ඇඳුම් ගලවලා යාඥා කරනවා. බලන්න මේ ඇඳුම් නැති කස්සපට තිබුණේ මොනතර පිල් කලඹක් තිබ්බ වාඩි වෙන තැන්වල පිහිදලා වාඩි වෙන්නේ. කූඹියෙම හිටියොත් වාඩි වෙන තැන්වල පිහිදලා වාඩි වෙන්න තමයි තිබුණේ. ඉතින් මෙයා මේකත් අරගෙන මොනතර පිල් කලඹක් අරගෙන මෙයා දැන් යනවා. යනකොට මෙයා දැක්කා චිත්ත ගෘහපතිව. දැකලා චිත්ත ගෘහපතිගෙන් අහනවා, "හා පින්වත් ගෘහපති, දැන් ඔබ කාගේ කවුද?" "මම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක්." "ඔබ කාගේ කවුද?" "මම දැන් මේ ආගම මන් තෝරගත්ත කිව්වා. තපස් රකින එක, ඇඳුම් ගලවලා." ඊට පස්සේ ඇහුවා, "දැන් ඔබ ඔය ආගමට ඇවිල්ලා කොච්චර කාලද?" "මම මේ ආගමට ඇවිල්ලා 30 අවුරුද්දක් වෙනවා." ඉතින් චිත්ත ගෘහපති අහනවා අසීල කස්සපගෙන් මේ දැන් ඊට පස්සේ අසීල කස්සප චිත්ත ගෘහපතිගෙන් ඇහුවා, "ඔබ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙලා කොච්චර කල් වෙනවද?" "මම ශ්‍රාවකෙක් වෙලා දැන් අවුරුදු 30ක් කිව්වා." ඊට පස්සේ අහන, "ඔබ මොකද්ද මේ 30 අවුරුද්දට ලැබුවේ?" මෙයා කියනවා, "මම ශ්‍රාවකෙක් වෙච්ච දවසේ ඉඳලා ප්‍රාණඝාතයෙන් වැළකුණා, සුරකමෙන් වැළකුණා, වැරදිකාම සේවනයෙන් වැළකුණා, බොරු කීමෙන් වැළකුණා, මත්පැන් මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් වැළකුණා. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙලා මේ ජීවිතයේ සකස් වෙන ආකාරයත් නැති වෙන ආකාරයත් අවබෝධ කරගත්තා. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙලා පළවෙනි ධ්‍යානයේ, දෙවෙනි ධ්‍යානයේ, තුන්වෙනි ධ්‍යානයේ, හතරවෙනි ධ්‍යානයේ දිනු කළා. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙලා මේ හිතේ කෙලෙස් භාගයක්ම මම නැති කළා." චිත්ත ගෘහපති අහනවා, අචේල කස්සපගෙන් අහනවා, "ඔබ අනේ මට ලැබුණේ මේ හෙලිවෙල්ලයි මේ මොනරපිල් කලඹයි දෙක විතරයි" කියනවා. ඒ වගේ තමයි අදටත්. අදටත් බලන්න අනිත් ආගම් වල ඇට යාඥාව විතරමයි, වෙනමකුත් නැහැ. සමහර කොටස චර්මච්ඡේදනයේ කරන කිරිල්ල විතරමයි. සමහර වතුරු බේසන් වල ගෙලිනවා විතරමයි. මුකුත් නැහැ. මුකුත් නැහැ. නොපෙනෙන ලෝකයේට ඉල්ල ඉල්ල ඇඳීමක් විතරයි තියෙන්නේ. නොපෙනෙන ලෝකයෙන් ඉල්ල ඉල්ල අඬනවා, අඬනවා, අඬනවා, අඬනවා වෙන කිසිම දෙයක් නැහැ. හැමදේම ඇඬිල්ලක් තියෙන්නේ. ලැබීමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම නෙමෙයි, කෙමෙන් කෙමෙන් කෙමෙන් එයා දියුණු වෙනවා. කෙමෙන් කෙමෙන් දියුණු වෙනවා. පංච සීලෙන් එයා දියුණු වෙනවා. යහපත් වචනෙන් එයා දියුණු වෙනවා. කරුණාව මෛත්‍රියෙන් දියුණු වෙනවා. පිරිසිදු ජීවිකාවෙන් දියුණු වෙනවා. සමාධියෙන් දියුණු වෙනවා. ලෝකයේ දැකීමේ ප්‍රඥාවෙන් දියුණු වෙනවා. කෙමෙන් කෙමෙන් දියුණු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් බවට පත් වුණා. මේ දියුණුව ලැබෙන්නේ මේ සියල්ල බුදුරජාණන් වහන්සේ දැක්කා. උන්වහන්සේ දැක්ක ශ්‍රාවකයන් කොහෙද උපදින්නේ කියලා. උන්වහන්සේ ලෝක විදු. උන්වහන්සේ දැක්ක ශ්‍රාවකයන් උපදින තැන්. උන්වහන්සේ දැක්ක මාගේ ශ්‍රාවකයන් අසවල් අසවල් අසවල් තැන් උපදිනේ ලෝක විදු. ඒ වගේම උන්වහන්සේ දැක්ක යම් ශ්‍රාවකෙක් පිරිනුවන් පාලනන්. ඒකත් බුදුරජාණන් වහන්සේ දැක්කා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා වක්කලී කියලා ස්වාමීන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහා ශ්‍රද්ධාවක් තිබිච්ච ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේට හැදුන ඉවසගන්න බැරි වේදනාකාරී රෝගයක්. වේදනාකාරී රෝගයක් හැදිලා රජගහ නුවර කුඹල් හලක උන්වහන්සේ නිදාගෙන හිටියා. නැගිට ගන්න බෑ. උපස්ථාන කරන භික්ෂුන් වහන්සේලාට කිව්වා, "අනේ ආයිපුතුන් වහන්සේ, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ගිහින් කියන්න. වක්කලි හොඳට මාසනීප වේලා සිටිනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරන්න. උන්වහන්සේගේ සිරිපතුල් ලැබියස සිරස තබා වන්දනා කරන්න." කියා හිටින්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, "මේ වක්කලි තමයි සිරසෙන් වන්දනා කරන්නේ. වක්කලි අසනීප වේලා සිටින්නේ බුදුරජාණන් වහන්සේ වඩිනසේක්වා." පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දව ඒ වක්කලී ස්වාමීන් වහන්සේගේ පණිවිඩය පිළිගත්තා. ගමට පින්ඩපාති වැඩලා පින්ඩපාති කරගෙන එහෙමම වක්කලී ස්වාමීන් වහන්සේ වැඩ හිටිය. ඒ කුම්භකාර නිවේසනයේට වැඩම කළා. වක්කලී හාමුදුරන්ට නැගිට ගන්න බෑ. ඇඳේ වැතිරිලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වඩිනවා දැකලා නැගිටින්න මහන්සි ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා හා හා වක්කලී නැගිටින්න එපා. මේ මට තියෙන වාඩි වෙන්න ආසන කියලා වාඩි වෙලා වක්කලීගෙන් අහනවා, පින්වත් වක්කලී, දැන් ඔබට කොහොමද? අනේ ස්වාමීනි, මට ඉවස ගන්න බෑ. මගේ වේදනාව වැඩි. මට එන්නේ අසනීපේ වැඩි. ඔබේ හිතේ දුකක් තියෙනවද? අනේ ස්වාමීනි, මගේ හිතේ විශාල දුකක් තියෙනවා. මොකද්ද මේ දුක? අනේ ස්වාමීනි, ඇඟපත හයියේ තියෙද්දී මං ඔබ වහන්සේව බැහැ දකින්ට මේ ගිජිකුළු පියගැට පෙළ නැගගෙන ආවේ හරීම සතුටින්. මට ඔබ වහන්සේව දැන් දැක ගන්න විදියක් නැහැ. අලං වක්කලී, වක්කලී අතහැරලා දාන්න. කින්තේ වක්කලී මිනා පූති කායන දිත්තේන. මේ කුණු ඇඟක් දිහා බැලීමෙන් ඔබට ඇති ප්‍රයෝජනය මොකද්ද? යෝකෝ වක්කලී ධම්මං පස්සති සෝමං පස්සති. වක්කලී, යමෙක් ධර්මයේ දකිනවා නම් අන්න එයා තමයි මාව දකින්නේ. යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් මාව දකිනවා නම් එයා ධර්මයේ දකින කෙනෙක්. ඊට පස්සේ වක්කලී හාමුදුරන්ගෙන් අහනවා, වක්කලී කියන්නේ මේ රූපය නිට්ටිද අනිත්‍යද කියලා ඇහුවා. අනිත්‍යයි ස්වාමීනි කිව්වා. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද? දුකයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආйти. ඒක මම, මගේ, මගේ ආත්මය කියලා අරගත්තොත් හරිද? ඒක වැරදි ස්වාමීනි. එහෙනම් වක්කලී, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, තමා තුල වේවා, බාහිර වේවා, හීන වේවා, උසස් වේවා, දුර වේවා, ළඟ වේවා, යම් රූපයක් ඇද්ද ඒක අනිත්‍ය එකක්. ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා බලන්න කියලා පංච උපාදානස්කන්ධේම විස්තර කළා. විස්තර කළා බුදුරජාණන් වහන්සේ වැඩම කළා. වක්කලී ස්වාමීන් වහන්සේ දිගටම භාවනා කරන්න පටන් ගත්තා. එදා රාත්‍රී දෙවිවරු දෙන්නෙක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පැමිණුණා. පැමිණිලා එක දෙවි කෙනෙක් කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, වක්කලී භික්ෂුව සියලු කෙලෙසුන් අතහැරීම පිණිස වීරිය ගන්නවා. ඊළඟ දෙවියා කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, වක්කලී භික්ෂුව සියලු කෙලෙසුන් අතහරිනවාමයි. එදා උදේ පාන්දර බුදුරජාණන් වහන්සේ භික්ෂුවට කතා කළා. කතා කළා කියනවා, පින්වත් භික්ෂුව මෙහෙ එන්න, ඔබ වක්කලී භික්ෂුව ළඟට යන්න. ගිහිලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයකුයි දෙවිවරු දෙන්නෙකුගේ පණිවිඩ දෙකකුයි තියෙනවා. එක දෙවි කෙනෙක් කීරේ ඇවිදින් බුදුරජාණන් වහන්සේට කියා හිටියා, වක්කලී භික්ෂුව සියලු කෙලෙසුන් දුරු කිරීමට මහන්සි ගන්නවා කියලා. තව දෙවි කෙනෙක් කිව්වා, වක්කලී භික්ෂුව කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා කියලා. ඊට පස්සේ කියන භික්ෂුව කියන්න තථාගතයන් වහන්සේ වක්කලීට කියනවා, වක්කලී බය වෙන්න එපා, ඔබට ලාමක මරණයක් නැහැ. ඔබට ලාමක මරණයක් නැහැ. මේ පණිවිඩය අරගෙන ඒ ස්වාමීන් වහන්සේ පහළට වඩිනකොට වක්කලී හාමුදුරන්ට හොඳටම අමාරුයි. වක්කලී ස්වාමීන් වහන්සේට කියනවා, පින්වත් වක්කලී ස්වාමීන් වහන්සේ, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයක් අරගෙන, දෙවිවරු දෙදෙනෙකුගේ පණිවිඩයක් අරගෙන මා මේ ආවේ. වක්කලී හාමුදුරු වැඳගත්තා. වැඳගෙන කියනවා, මාව මේ ඇඳෙන් බිමට බස්සන්න. මං කොහොමද මේ ඇඳේ හාන්සි වෙලා ඉඳගෙන මාගේ ශාස්ත්‍රුන් වහන්සේගේ පණිවිඩය අහන්නේ? මාව මේ ඇඳෙන් බිමට බස්සන්න. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා වක්කලී ස්වාමින් වහන්සේව ඇඳෙන් බිමට බැස්සුවා. බැස්සුවට පස්සේ වක්කලී හාමුදුරු වැඳගෙන කියනවා, දැන් කියන්න මට කුමක්ද බුදුරජාණන් වහන්සේ වදාළේ? කියනවා, පින්වත් වක්කලී ස්වාමීන් වහන්සේ, ඊයේ රාත්‍රී දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියා තිබෙනවා, වක්කලී භික්ෂුව කෙලෙස් නසන්න මහන්සි ගන්නවා. ඊයේ රාත්‍රී තව දෙවි කෙනෙක් ඇවිල්ලා වක්කලී භික්ෂුව ගැන කියා සිටිනවා, ස්වාමීනි වක්කලී භික්ෂුව කෙලෙසුන් නසන කෙනෙක්මයි. බුදුරජාණන් වහන්සේ වදාළ, වක්කලී ඔබ බය වෙන්න එපා, ඔබට ලාමක මරණයක් නැහැ. ඊට පස්සේ වක්කලී කියනවා, අනේ මං වගේ කෙනෙක්, මං වගේ ශ්‍රද්ධාවෙන් මහණ වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් කොහොමද මේ කුම්භකාර ශාලාවක කුමල් හලක මැරෙන්නේ කොහොමද? මාව අරගෙන යන අන්නාර ඉසිගිලි පර්වතයේ ළඟ තිබෙන ගල්තලාවට මට එතනදී ඈතට පේනවා ගිජිකුළු පව්වේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටිය. මට ඒක දකිමින් මට මැරෙන්න ඕන. වක්කලි භික්ෂුව ඇඳක තියාගෙන භික්ෂුන් වහන්සේ ලෙක්කගෙන ගියා ඉසිගිලි පර්වත ප්‍රාන්තයේ තිබෙන කාලශිලා කියන කළුගල් තලාවට. කළුගල් තලාවේ ඇඳී වැතිරිලා වක්කලි ස්වාමින් වහන්සේ ඉඳගෙන අර ස්වාමින් වහන්සේට කියනවා, පින්වත් ස්වාමින් වහන්සේ, මාගේ ශාස්ත්‍රීන් වහන්සේට, මාගේ ශාස්ත්‍රූ පියාණන් වහන්සේට මාගේ ආලෝකය මට ලබා දෙන, මාගේ හිරු මඩලට දැනුම් දෙන්න, මාගේ ශාස්ත්‍රීන් වහන්සේට දැනුම් දෙන්න, පළමුව වන්දනා කළා කියන්නේ ස්වාමීනි වක්කලි සිරසින් වඳිනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වදාලා රූපේ අනිත්‍යයි කියලා මේ වක්කලි ඒක සැක කරන්නේ. අනිත්‍යදී මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්ම නෙවෙයි කියලා අතහරින්න කිව්වා. මේ වක්කලි ඒක අතහරිනවාමයි ස්වාමීනි, මේ විදිහට මේ පංච උපාදාන ස්කන්ධය ගැනම කියන්න කියලා පිටත් කළා. පිටත් කරලා වක්කලි හාමුදුරුව මොකද කළේ? වේදනාව වැඩි. ඒ තමන්ගේ ඇඳ ළඟම තිබුණා තමන්ගේ දෙපට සිවුරයි පාත්‍රෙයි දැලිපියයි. දැලිපිය අතට අරගෙන ඒ ඇඳේ හාන්සි වෙලාම මොකද කළේ? බෙල්ලට දැලිපිය තියාගෙන විදර්ශනාවෙන්ම බෙල්ල කපාගත්තා. බුදුරජාණන් වහන්සේ ගාවට අර භික්ෂුව යනකට බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් භික්ෂුව, වක්කලි කුල පුත්‍රයා ආයුධයක් පාවිච්චි කළා. පින්වත් මහණෙනි, අපි යමු වක්කලි ඉන්න තැනට. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන වක්කලි ඉන්න තැනට, වක්කලි ස්වාමීන් වහන්සේ ඉන්න තැනට වඩිනකොට උන්වහන්සේගේ කඳ පැත්තේ වැටිලා තියෙනවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා අහනවා, බලන්න මේ ආහන පස්තවල තියෙන ප්‍රඥාවන්තකම, වක්කලි භික්ෂු මෙරුණි මෙහිම මෙරුණි අය කියලා හිවේ නැහැ. මොකද හේතුව? මරණේ උපන් කෙනෙකුට අයිති දෙයක් කියලා දන්න නිසා. අහුවේ ඒක නෙමෙයි. දැන් බලන්න, සුනාමියෙන් මරුණට පස්සේ මිනිස්සු අහන්නේ මෙරුණීමක් නිසාද? ඇයි ඉපදුනේ නැත්තේ මෙරෙන්නේ නැහැ කියලා හිතන් ඉන්නේ? මිනිස්සුන් මෙරුණීමක් නිසාද? ඔහොම මෙරුණේ මොකද කියලා අහනවා. අන්න ඒ ශ්‍රාවක දරුවන් බවට පත් වෙච්ච නැති අය තමයි ඒක අහන්නේ. ශ්‍රාවක දරුවන් බවට පත් වෙච්ච අය දන්නවා ඉපදුනා නම් මැරෙනවාමයි, මොන විදියකින් හෝ මැරෙනවාමයි. ඇහුවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, වක්කලි භික්ෂු උපන්නේ කොහේද? අන්න ශ්‍රාවක දරුවාගේ ප්‍රශ්නේ. වක්කලි භික්ෂු උපන්නේ කොහේද? බුදුරජාණන් වහන්සේ වදාලා, පිඟත් මහණෙනි, වක්කලි අසනීප වෙලා හිටි බව හැබෑව. වක්කලි ප්‍රඥාවන්තයි. වක්කලි පිරිනුවන් පෑවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ට පෙන්නනවා, දුමක් කැරකිනවා, වටේ දුමක් කැරකිනවා, ආකාශයේ දුමක් කැරකිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, මේන් බලන්න දුමක් කැරකිනවා. මේන් බලන්න මේ දුම දස දිශාවට යන හැටි. මහණෙනි, ඔය තමයි ලෝකේ මෙවුම් කාර්යා කියලා හිතාගෙන ඉන්න කෙනා. ඔය තමයි දෙවියන් වහන්සේ කියලා හිතාගෙන ඉන්න කෙනා. ඔය තමයි ලෝක නිර්මාපක කියලා හිතාගෙන ඉන්න. ඔය තමයි පවිතු මායයා. මේ වක්කලි භික්ෂුවගේ විඥාණය හොයනවා. පින්වත් මහණෙනි, වක්කලි භික්ෂුව නොපිහිටි විඥාණයෙන් පිරිනුවන් පෑවා. අන්න අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ලෝක විදු. නැත්තම් කොහොමද දන්නේ ඔවා? බුදුරජාණන් වහන්සේ ලෝක විදු. අනුත්තරෝ පුරිස ධම්මසාරති. බුදුරජාණන් වහන්සේ ලෝක විදු වගේම දමණය කිරීමට දුෂ්කර අයව දමණය කරනවා. බුදුරජාණන් වහන්සේ දමණය කරනවා ලෝක සත්‍යයව. කරුණාවෙන්, මෛත්‍රියෙන්, අනුකම්පාවෙන්, 이르දි ප්‍රාතිහාරයෙන්, ධර්ම දේශනාවෙන් දමණය කරනවා. අන්නේ බුදුරජාණන් වහන්සේ දමණය කරලා ධම්මාවත පෙන්වා දෙනවා. පින්වතුනි, මේ වෙනකොට අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව නැහැ. නමුත් උන්වහන්සේ ජීවමානව නැතියි කියලා උන්වහන්සේගේ ධර්මයේ තුලින් අපිට අදටත් උන්වහන්සේව දකින්න පුළුවන්. දැන් බලන්න, මේ වෙනකොට අපි සීලු දෙනාම, මම, ඔබ, අපි සීලු දෙනාම සතුන් මැරීමෙන් වැළකී නැද්ද? බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා නැද්ද? එතකොට අපි කීකරු වෙලා තියෙනවා. සොරකමින් වැළකීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට අපි කීකරු වෙලා තියෙනවා. වැරදිකාම සේවනයෙන් වැළකීලා සිටිනවා. ඔබ වැරදිකාම සේවනයෙන් වැළකීලා සිටිනවා. මම බ්‍රහ්මචාරී වෙලා සිටිනවා. බුදුරජාණන් වහන්සේට කීකර වෙලා සිටිනවා. බොරුවෙන් වැළකීලා සිටිනවා. මත්පැන් පානයෙන් වැළකීලා සිටිනවා. ඔබ මේ පංචශීලය ආරක්ෂා කරන අපි ඊටත් වඩා උසස් ශීලයකින් හික්මෙනවා. බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරුෂ ධම්ම සාරිතී ගුණය නෙමෙයිද මේ? අපේ හිතේ ඇති වෙනකට තරහ අමනාප අපි හිතනවා මේ ඔක්කොම ඇති වෙන කෙලෙස් නිසා. මේවා දුරු කරනවා. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ ඒවා දුරු කරන ක්‍රම කියා දෙනවා. අපි අදටත් හික්මෙනවා. අදටත් ධම්මණ වෙනවා. එහෙනම් අදටත් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ධර්ම විනය තුල ජීවමානයි. අනුත්තර පුරිස ධම්ම සාරති. ඒ නිසා පින්වතුනි අදත් අපිට සෝවාන් වෙන්න පුළුවන්. අදත් අපට සකදාගාමි වෙන්න පුළුවන්. අනාගාමි වෙන්න පුළුවන්. අරහත් වෙන්න පුළුවන්. එහෙනම් බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් ධමණේ වෙනවා නම් ඒ ධමණේ වෙන කෙනාට ලකූරියක් ලැබෙනවා. සාමාන්‍යයෙන් දරුවනි දැන් අපි ගත්තොත් කෙනෙක් මාර බලවේගයකට ධමණේ වෙලා එයාට ලබා ගන්න ලකූරියක් නැහැ. එයා කෙලිස් නසන්නේ. බුදුරජාණන් වහන්සේට ධමණේ වුණොත් අපි පෘථජන භාවයෙන් ආත්මිතෙනවා. අපි සෝවාන් වෙනවා, සකදාගාම වෙනවා, අනාගාම වෙනවා, අරහත් වෙනවා. එහෙනම් යමෙක් යමෙකුට ධමණේ වෙලා කෙලිස් නසනවා නම්, එබඳු ධමණේ කිරීමක් කරන්න පුළුවන් කාටද? බුදුරජාණන් වහන්සේට පමණයි. අනුත්තර පුරිස ධම්මසාරති. අනුත්තර පුරිස ධම්මසාරති. ඒ බුදුරජාණන් වහන්සේ තමයි පරිපූර්ණ ධමණයකින් යුතු කෙනා. ඊළඟට පින්වතුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ දෙව්ලොව දෙවියන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වැටහෙනවා. බුදුරජාණන් වහන්සේගේ මව් උන්වහන්සේව වැදූ මව් දින 7කින් කලුරිය කළා. ඔබසහාය ඇති. දැන් සාමාන්‍ය මම කියන්නේ ශ්‍රාවක දරුවෙකුට මරණයේ ගැටලුවක් නෙමෙයි. ශ්‍රාවක දරුවෙක් ඊට පස්සේ හිතන්නේ මරණය ගැන නෙමෙයි එහෙනම් ඉපදීම ගැන කොහෙද උපන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ මව් වැදූ මව් කොහෙද උපන්නේ? තුසිත දිව්‍ය ලෝක උපන්නේ. රැකවරණයක් ඇති උපන්න මාතෘ දිව්‍ය රාජා වෙලා ස්ත්‍රී ආත්මෙන් චුත වෙලා ඔව් පුරුෂයෙක් වෙලා දිව්‍ය පුත්‍රයෙක් වෙලා උපන්නා. බෝසත් දරුවෙක් මව කුසේ දරාගෙන හිටී පිනට දිව්‍ය පුත්‍රයෙක් වෙලා උපන්නා. එහෙමනම් අපි දන්නවා කොයිතරම් සියක් අවුරුදු නෙවෙයි 120 අවුරුදු දිගාසිර ලැබුවත් මව කෙනෙක් මරණින් මත්තේ එතුමිය සතර පායේ උපදිනවා නම් ඒ මරණින් ඇති ඵලය කොමක්ද? නමුත් බුදුරජාණන් වහන්සේ මව කුසේ ඉපදිලා මව කුසේ දරාගෙන සිටිය නිසාම ඒ පිනෙන්ම මාතෘ දිව්‍ය රාජා වෙලා උපන්නා. බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජාටත් ධර්ම දේශනා කළා. මේ වෙනකොට මේ මාතෘ දිව්‍ය රාජා සමහර විට පිරිනුවන් පාලත් ඇති. ඉතින් ඒ නිසා දෙවියොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම හික්මෙන්නේ. මිනිසුනුත් එහෙමයි. මේ ධර්ම මාර්ගයේ බුදුරජාණන් වහන්සේ මනාකොට පෙන්වා දෙනවා. මනාකොට පෙන්වා දෙනවා. බුදුරජාණන් වහන්සේ තමයි මේ නූපන් මාර්ගයේ උපදවන උත්තමයන් වහන්සේ. ලෝක කිසිවෙක් නොපෙවසු මාර්ගයේ පෙන්වා දෙන උත්තමයන් වහන්සේ. ලෝකේ මාර්ගයේ මනාකොට දැర్శණේ කරවන තැනන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමයි මේ මාර්ගයේ දක්ෂ ශ්‍රාවක ජනකාය හැටියට ශ්‍රාවක දරුවන් හැටියට අපි කරන්නේ ඒ පෙන්වා දෙන මාර්ගයට අනුකූලව ගමන් කිරීමයි. සත්තා දේව මනුස්සානං. ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා වූ ධර්මය අපට දේශනා කරනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ කිසි කෙනෙකුට ඉල්ලන්න කිව්වේ නැහැ උන්වහන්සේගෙන්. උන්වහන්සේගෙන් ඉල්ලන්න කිව්වේ නැහැ. උන්වහන්සේ දේශනා කළේ හැමතිස්සෙම කොහොමද? අත්ථ දීපා විහෙරත වික්කවේ අත්ථ සරණ අනඤ්‍ය සරණ. පින්වත් මහණෙනි තමාවම් පිළිසරණ කරගන්න වෙන කෙනෙක් පිළිසරණ කරගන්න එපා. වෙන දෙයක් පිළිසරණ කරගන්න එපා. ධම්ම දීපා ධම්ම සරණ අනඤ්‍ය සරණ. ධර්මයෙන්ම පිළිසරණ කරගන්න වෙන සරණත් පිළිසරණ කරගන්න එපා. එහෙනම් අපි බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ ඒ නිසාමයි. ඇයි ඒ? උන්වහන්සේ අපිව රැවැට්ටුවේ නැහැ. උන්වහන්සේ අපිව මුලා කළේ නැහැ. උන්වහන්සේ අපිට බොරු බලාපොරොත්තු දුන්නේ නැහැ. පුහු දේවල් පෙන්වුවේ නැහැ. උන්වහන්සේ අපිට පැහැදිලිවම තමා තුලින් දකින්න කියා දුන්නා. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වෙනස. ඒ බුදුරජාණන් වහන්සේ චතුරාරි සත්‍ය ධර්මයේ තමා තුළින් දකින්න කියා දුන්නා. පුංචි දරුවෝ අවුරුදු 7 දරුවන්ගේ සිට අවසාන සුසුම් පොද හිස් වාතලයට හෙලන්න පළමු මරණ මංචකයේ අයත් ඒ චතුරාරි සත්‍ය අවබෝධ කරගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ උනේ ඒ නිසා. උන්වහන්සේ බුද්ධ ඒ සියලු ගුණ දැරීමට භාග්‍යවන්තයි. දැන් බලන්න පින්වතුනි, අපි දැන් බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තේ මෙතෙක් වෙලා ධර්මයේ තුලින් නෙවෙයිද? අන්නේ ධර්මයේ තුලින් තේරුම් ගනිද්දී තමයි අපේ හද උන්වහන්සේට ගඳ කිලියක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් වෙච්ච කෙනෙක්, මඩ වගුරුක පිපිච්ච නෙළුමක් වගේ කෙනෙක්, ජලාශයක පිහිනන මත්සෙක් වගේ කෙනෙක්, සරු පොළොවක පැලවුණු සාරවත් පැලයක් වගේ කෙනෙක්, සරු පොළොවක කුණු බීජයක් වෙන්නේ නැහැ, සරු පොළොවක සාරවත් පැලයක්, වතුර සිඳුණු මඩ වගුරුක දඟලන මාළුවෙක් වෙන්නේ නැහැ, මහා ජලාශයක පිහිනන මාළුවෙක්, මඩ වගුරේම මඩ ගොඩක් වෙන්නේ නැහැ, මඩ වගුරේ නෙළුමක් එනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ විශේෂත්වය ඒකයි. ඒ ශ්‍රාවකයා අභිමානවත් කෙනෙක්, නිර්භීත කෙනෙක්, මිත්‍යා දෘෂ්ටිය ඉදිරියේ අභිමානවත්ව සිටින කෙනෙක්, මිත්‍යා දෘෂ්ටියට බිය නොවන කෙනෙක්, මිත්‍යා දෘෂ්ටියට තැති නොගන්නා කෙනෙක්, මිත්‍යා දෘෂ්ටියෙන් කම්පණය නොකළ හැකි කෙනෙක්. අන්‍යයා තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා බවට පත් වෙන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න බෑ උපන්න සහතිකෙන්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න බෑ නිකම්ම නිකං ඇදහීමකින්, මලක් පහනක් පූජා කිරීමකින් ශ්‍රාවකෙක් වෙන්න බෑ. නොතේරෙන භාෂාවකින් ගාථා කියමකින් ශ්‍රාවකෙක් වෙන්න බෑ. ශ්‍රාවකෙක් වෙන්නේ උන්වහන්සේ වදාළේ පාලි භාෂාවෙන් තමයි. ඒ අර්ථ හඳුනාගෙන ඒ අර්ථයට පැමිණීමෙන් ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. අන්න ඒ විදිහට ශ්‍රාවක බවට පත් වෙන්න ඕන. ඉතින් අපි බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල මුල් බැසගත්තු සැබෑ ලෙසම පින්වතුනි, අපි මේ ශාසනික ජීවාත්ම බවට පත් වෙන්නේ, අපේ ජීවිතයේ ඉෂ්ත්‍ර බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළට පැමිණෙන්නේ උන්වහන්සේව හඳුනා ගැනීමෙන්මයි. දැන් බලන්න, බුදුරජාණන් වහන්සේ හඳුනා ගැනීමෙන් අපි ධර්මය හඳුනාගත්තේ නැද්ද? ශ්‍රාවකයන් හඳුනාගත්තේ නැද්ද? බුදුරජාණන් වහන්සේව හඳුනාගත්තට පස්සේ අපි මේ ධර්මය හඳුනා ගන්නවා. අපි මේ ශ්‍රාවකයන් හඳුනා ගන්නවා. ඒ නිසා අපි කවුරුත් බුදුරජාණන් වහන්සේගේ මේ බුදු සසුන තුළම ඒ ශ්‍රී සද්ධර්මය දැක ගන්නා වූ, ඒ ශ්‍රී සද්ධර්මයේ හැසිරෙන්නා වූ උතුම් ශ්‍රාවක දරුවන් බවට පත් වෙනවා. සාදු සාදු සාදු.